10.1.1.4 द्वितीय उपनिषसूत्तं सावत्थ्यं तत्रखो आयस्मा सारिपुत्तो भिक्खु आमन्तेसि दुःशीलस्स आवसो शीलविपन्नस्स අතුපනිසෝති අවිප්පටිසාරු අවිප්පටිසාරේ අසති අවිප්පටිසාර විපන්නස්ස අතුපනිසංහෝති පෙයාල විමුත්ති ඥාන දස්සනං සේයථාපි ආවසරුක්ඛෝ සාඛාපලාස විපන්නෝ තස්ස පපටිකාපින පාරිපූරින් ගච්ඡති තචෝපි පෙග්ගෝපි සාරෝපින පාරිපූරින් ගච්ඡති ඒවමේව කෝ ආවස දුස්සීලස්ස සීලවිපන්නස්ස අතුපනිසෝහෝති අවිප්පටිසාරු අවිප්පටිසාරේ අසති අවිප්පටිසාර විපන්නස්ස අතුපනිසංහෝති පෙයාල විමුත්ති ඥාන දස්සනං සීලවතෝ ආබසෝ සීල සම්පන්නස්ස උපනිස සම්පන්නෝ හෝති අවිප්පටිසාරු අවිප්පටිසාරේ සති අවිප්පටිසාර සම්පන්නස්ස උපනිස සම්පන්නං හෝති පෙයාල විමුත්ති ඥාන දස්සනං සේයථාපි ආවසෝ රුක්ඛෝ සාඛාපලාස සම්පන්නෝ තස්ස පපටිකාපි පාරිපූරින් ගච්ඡති තචෝපි පෙග්ගෝපි සාරෝපි පාරිපූරින් ගච්ඡති ඒවමේව කෝ ආවසෝ සීලවතෝ සීල සම්පන්නස්ස උපනිස සම්පන්නෝ හෝති අවිප්පටිසාරෝ අවිප්පටිසාරේ සති අවිප්පටිසාර සම්පන්නස්ස උපනිස සම්පන්නං හෝති පෙයාල විමුත්ති ඥාන දස්සනන්ති.